नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवादम रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु। ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ මනුස්ස ජීවිතයේ ලැබීමත් සමග අනිත් ලෝකවල, ඒ කියන්නේ තිරිසන් ලෝකේ, අනිත් ප්‍රේත ලෝකාදී ලෝකවල සතුන්ට වඩා මේ මිනිස්සුන්ගේ වෙනසක් තිබිය යුතුයිද නැද්ද? ඔව්, වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මිනිස්යා තුළ තියෙනවා සිහිය දියුණු කරන්න පුළුවන්කම. මිනිස්යා තුළ තියෙනවා අකුසල් දුරු කරන්න පුළුවන්කම. මිනිස්යා තුළ තියෙනවා කුසල් වර්ධනය කරන්න පුළුවන්කම. මිනිස්යා තුළ තියෙනවා නුවණ දියුණු කරන්න පුළුවන්කම. හැබැයි මිනිස්යා තමා තුළ තියෙන බව ඒවා දන්නේ නැහැ. මම ඔබට මේකට පුංචි උදාහරණයක් කියන්න. ඔබ අහලා තියෙනවද සුනාපරන්ත කියලා ගමක් ගැන? ඒ මිනිස්සු කොහොමද කරුණාමෛත්‍රී තිබිච්ච අයද? නෑ. එතකොට පුන්න කියන ස්වාමින් වහන්සේ ගමට චාරිකාවේ වඩින්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ එක්වරම කැමති වුණාද? නෑ. උන්වහන්සේ වදාලා, පුන්න ඔය යන ගමේ මිනිස්සු නම් දේසි පහසුද විය නෙවෙයි, ඒ මිනිස්සු ඔබට බණීවි. එතකොට පුන්න ස්වාමින් වහන්සේ කියනවා, භාග්‍යවතුන් වහන්සේ, අනේ බෙන්නට කමක් නැහැ කිව්වා. බෙන්නට කමක් නැහැ, ওই මිනිස්සු මට ගහන එකක් නැහැ. ඊට පස්සේ කිව්වා, එහෙම කියන්න බෑ, ඕකුන් හරි අමුතු මිනිස්සු. ඔව්, ඕකුන් ඔබට ගහවි. එතකොට පුන්න ස්වාමින් වහන්සේ කිව්වා, අනේ ස්වාමීනි, ගැහුවට කමක් නැහැ. අතපය කපන එකක් නෑ. හා, එහෙම කියන්න එපා කිව්වා. අතපයත් කපාවි. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? අනේ ස්වාමීනි, අතපය කැපුවට කමක් නෑ, මාව මරණ එකක් නෑ. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ, මොකද්ද වදාලේ? ඕකුන්නේ හැටි විශ්වාස නෑ කිව්වා. ඔය සුනාපරන්ත ගමේ මිනිස්සු මරන්න උනත් පුළුවනි. ස්වාමීනි, එහෙම වුණොත් මම මෙහෙම හිතනවා කිව්වා. ජීවිතේ කලකිරිච්ච මිනිස්සු වහ කනෝ, බෙල්ල වල දා ගන්නවා, ගඟේ මූදි පනිනවා. මම ජීවිතේ අවබෝධයෙන් කලකිරිලා ඉඳෙද්දි මරණය මගේ ළඟට එනවා කියලා මම මූණ දෙනවා කිව්වා. බොහොම හොඳයි කිව්වා. හොඳයි කිව්වා. ඒ සුනාපරන්තේ ඉන්න කිව්වා ගිහිල්ලා. මේ ස්වාමීන් වහන්සේ පිටත් වුණා. ටික කලක් ගියා. උන්වහන්සේ ඒ සුනාපරන්ත ගමේම අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පෑවා. ඒ ගම්මැසි පින්වතුන් ඒ පාත්‍ර සිවුරු අරගෙන ආවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ වැළඳු පාත්‍රේ මේ සිවුරු. උන්වහන්සේ පිරිනිවන් පෑවා. ස්වාමීනි, සුනාපරන්ති ගමේ දැන් ඉන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. දැන් ඒ ගමේ විශාල පිරිසක් පැවිදි වුණා. ඒ ගමේ 500කට වැඩි පිරිසක් ආර්ය ශ්‍රාවකයෝ වුණා. දැන් මේ කොයි ගම ගැනද මේ කියන්නේ? එතකොට මේ මිනිස්සු තුල පැතිරලා තිබුණේ මොකද්ද? දරුණුයි, නපුරුයි, මහා කමකට නැති උදවිය කියලා. නමුත් ඒ මිනිස්යන් තුල තිබුණ සිහිය දියුණු කරන හැකියාව. ඒ මිනිස්යන් තුල තිබුණ වීරිය දියුණු කරන හැකියාව. ඒ මිනිස්යන් තුල තිබුණ නෝන දියුණු කරන හැකියාව. ඒ මිනිස්යන් තුල තිබිච්ච දේ මතු කළ දුන්නේ කවුද? පුන්න ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ගමට නොවඩින්න අර මිනිස්සු මැරෙන්නේ ඒ කුසලතා කිසිවක් දියුණු කරගන්න නැතුව. තමන් තුල තිබෙන දුර්වලතා එක්කමයි. මේකෙන් අපිට පේනවා මේ මනුස්ස ජීවිතයේ ඒ කුසලතා දියුණු කරගන්න ධර්මය අපිට නොලැබුණොත්, ඒ කුසලතා වර්ධනය කරගන්න අපට බැරි වුණොත්, ඒකෙන් අපි ප්‍රයෝජනෙ ගන්නේ නැත්තම් අපි ක්‍රමක්‍රමයෙන් වයසට යනකොට අර කුසලතා සම්පූර්ණින් නැතු යනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මේ මනුස්ස ජීවිතය තුළ නොසැලකිල්ලෙන් අපි කල්පනා නොකර කරන කියන දේවල් වල විපාක විතරයි. ඊට පස්සේ ඒක අරගෙන මරණින් මත්තේ එක්ක නිරේ යනවා, තිරිසන් අපාය යනවා, එක්ක ප්‍රේත ලෝක යනවා. ඒ වගේ ලෝකවලින් තමන්ගේ මනුස්ස ජීවිතේ අවසන් වෙනවා. හැබැයි මිනිස්සුන්ට තියෙන්නේ වැඩිපුර ඒ වගේ උරුමයක්. වැඩිපුර මිනිස්සුන්ට තියෙන්නේ සතර පාය උරුම කරගත්තු එකක්. ඒකට හේතුව මේ අභ්‍යන්තර කුසලතා හඳුනාගෙන ඒක වර්ධනය කරගන්න මිනිස් ලෝකයේ තුල තියෙන අනුග්‍රහය ඉතාමත්ම අඩුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ තුල මහා කරුණාවක් ඇති වුණානේ. උන්වහන්සේ තුල විශාල කරුණාවක් ඇති වුණා. උන්වහන්සේ කියා හිටියා මේ මහණෙනි, මේ ධර්මය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස මේ ධර්මය කියාගෙන යන්න. අවබෝධ කරන අය ඇති වෙනවා. එහෙමනම් අවබෝධ කරන අය ඇති වෙන්නේ ධර්මය කියාගෙන ගියොත් විතරයි. ධර්මය කියාගෙන ගියේ නැත්නම් අවබෝධ කරන අය ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ධර්මය කියාගෙන යෑම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවසාගෙන යෑම, ඒ තුලින් තමයි තමන්ට සිහිය දියුණු කරන්න ඕනේ කියන අදහස මනුෂ්‍යයා තුළ ඇතිවන්නේ. ඒ තුලින් තමයි තමන්ගේ අකුසල් තමන්ට පෙනෙන්න ගන්නෙ. ඒ තුලින් තමයි තමන්ගේ අකුසල් බැහැර කරන්නේ, කුසල් වඩන්නේ. මේ ඔක්කොම කරන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්මයේ ඇසීමෙන්. ධර්මය අසන්නේ නැත්නම් ඒ සිහිනුවන මුකුත් දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා මේ ඒ ධර්මය අපි අපේ ජීවිතවලින් නවත්තන්න නැතුව ඊළඟ ජීවිතවලට ධර්මය ලැබෙන්න සලස්සන්න ඕනේ. එතකොට තමයි මේ ධර්මයෙන් නිම ප්‍රයෝජනේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්මයේ ප්‍රයෝජනේ ගැනීමේදී විශේෂයෙන්ම මට තේරුම් ගිය එකක් තමයි මේකට උවමනයි පැහැදීම. මොකක්ද උවමනා? ඒ පැහැදීම තියෙන්න ඕනේ අවබෝධයෙන්. අවබෝධයෙන් පැහැදුන් නැත්නම් තමන් දන්නේ නැහැ තමන් මොකේටද පැහැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහේ දුවනවා. අවබෝධයෙන් පහදිනවා කියන්නේ ඒකයි. දැන් ඔන්න බුද්ධ දේශනා කියවනවා. ඒ බුද්ධ දේශනා කියවද්දී ඒ දේශනාවල තියෙන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද කියලා අපිට තියෙන්න ඕනේ යම්කිසි දැනීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤාම් භික්ඛවේ ධම්මං දේශිස්සාමි නො අනභිඤ්ඤාය. මහණෙනි, මම මේ ධර්මය කියලා දෙන්නේ විශිෂ්ට ඥාණයක් උපදවාගෙන ඒ ඥාණය තුලින්. එහෙනම් මේ එක එක්කෙනාගෙන් අහගෙන කියෝන එකක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරනවා මා මේ ධර්මය කියා දෙන්නේ විශිෂ්ට වූ ඥාණයක් උපදවාගෙන ඒ ඥාණය තුලින්. ඥාණයකින් තොරව නෙවෙයි. සනිදානම් භික්ඛවේ ධම්මං දේශිස්සාමි නො අනිදානම්. මහණෙනි, මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතව. කරුණු රහිතව නොවේ. සප්පාටිහාරියම් භික්ඛවේ ධම්මං දේශේමි නො අප්පටිහාරියම්. මහණෙනි, මා ඔබට ධර්ම දේශනා කරන්නේ ප්‍රාතිහාරී සහිතව. ප්‍රාතිහාරී නැතුව නෙවෙයි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ හැම බණපදයකම ওই ලක්ෂණ තියෙනවා. විශිෂ්ට ඥානයකින් ප්‍රකාශ කරපු එකක්. කරුණු සහිතව ප්‍රකාශ කරපු එකක්. ප්‍රාතිහාරි සහිතව ප්‍රකාශ කරපු එකක්. එතකොට බුද්ධ වචනේ අපි සවන් දෙද්දී එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහන්න ඕනේ ඇද හොයන අදහසින් නෙවෙයි. ඇද හොයන අදහසින් අහන්න අහන්න ඒ පුද්ගලයා පිරිහෙනවා මිසක් ඇද හොයන අදහසින් ධර්මය අහපු කිසි කෙනෙක් ලෝකෙ දියුණු වෙලා නැහැ. සිදුරු හොයන අදහසින් ධර්මයේ ශ්‍රවණය කරපු, සිදුරු හොයන අදහසින් ධර්මයේ කියවපු කවුරුවත් ශ්‍රද්ධාවට පැමිණිලා නැහැ. එහෙමනම් අපේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙන්න මේ සම්බුදු කෙනෙක් විසින් ප්‍රකාශ කරන දෙයක් කියන තේරුම් ගැනීම අපට උවමනයි. ඊළඟට ඒ ධර්මය ශ්‍රවණය කරද්දී, ඒ ධර්මය අසද්දී අපිට තියෙන්න ඕනි යම්කිසි ප්‍රබෝධමත් සිතක්. මම මේ අහන්නා වූ ධර්මය තේරුම් ගන්න ඕනේ කියලා. එතකොට ධර්මය තේරෙනකොට සිතට ප්‍රීතියක් ඇති වෙනවා. ධර්මයේ තේරෙනකොට මොකද්ද ඇති වෙන්නේ? සිතට ප්‍රීතියක් ඇති වෙනවා. තමන්ට නොවැටහිච්ච දෙයක් වැටහුණා නේද? තමන්ට නොතේරිච්ච දෙයක් තේරුණා නේද? තමන්ට අපහැදිලි වෙච්ච දෙයක් පැහැදිලි වුණා නේද? ආන්ගේ ප්‍රීතියත් එක්ක හිතේ පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. අන්න ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාවට ආවේ නැත්තම් එයාට ධර්මයේ තුල වැඩෙන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාවට ආවේ නැත්තම් ධර්මයේ තුල වැඩෙන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ධර්මයේ තුල වැඩෙන ජීවිතයක් ලැබෙන්නේ අර ශ්‍රද්ධාවෙන්. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ශ්‍රද්ධාව කියලා ඒක නෙවෙයි. බොහෝ දෙනෙක් නිකන් කියනවා නෑ නෑ මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. බැලින්නම් ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තිබ්බනම් නියමිතේ කල්යාණ මිත්‍රය අඳුන ගන්නවා. අතරමං වෙන්නේ. ශ්‍රද්ධාව තිබ්බනම් ධර්මයෙන් අඳුන ගන්නවා. අපිට පේනවා එහෙම අඳුන ගන්න බැරි පිරිස හරියට ඉන්නවා. එතකොට පේන්නේ ශ්‍රද්ධාව කියන එක අර විදියට එන්න ඕනේ. සිතේ පැහැදිලිවෙන්න ඕනේ අවබෝධයක් එක්ක. ඒ ශ්‍රද්ධාව ආපු ගමන් ආන්න කෙලෙහි ගුණ හිටිනවා. අම්මා තාත්තා දෙන්න අඳුන ගත්තා වගේ. දැන් අම්මා තාත්තා දෙන්න ලෝකේ සියලුම ජනකාය මැද්දි. දැන් අපි ගම කෝටි 600ක් ඉන්නවනේ ජනකාය. කෝටි 600 මැද්දි මේ මගේ අම්මා කියලා දරුවට බැරිද අඳුන ගන්න? ඒ අම්මගේ වෙනස අඳුන ගන්න අම්මම හරියට තේරුම් ගත්තොත් විතරයි. නැත්තම් ඊ සාමාන්‍ය කාන්තාවන් අතර කාන්තාවක් විතරයි අම්මා. එතකොට සියලුම කාන්තාවන්ගෙන් වෙන් වෙලා මව් දකින්න නම් මව් ගැන ඒ දරුවට අවබෝධයක් ඕනේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් යම් කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න උපකාර වෙච්ච එක්කිනාව අර සියලු පිරිස මැද්දෙන් අඳුන ගන්නවා මේ කල්යාණ මිත්‍රයා කියලා. ඒවා ඔක්කොම මේ හිතේ ඇති වෙන ස්වාභාවික දේවල්. ඒවා අපිට මේ අමුතුවෙන් උපද්දවන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒවා නිකම්ම ඇති වෙන දේවල්. ඒක ශ්‍රද්ධාව තුලින් ඇති වෙන්නේ. එතකොට තමයි යාට හිතෙන්නේ අනේ මේ ධර්මයේ අනිත්‍යයත් ඉගෙන ගන්නවා නම් අනිත්‍යයටත් මේ ධර්මයේ කෙරෙහි හිත පහදිනවා නම් ධර්මයේ කෙරෙම සිත පහදවන්න කල්පනා කරනවා. එතකොට ඒ ධර්ම මාර්ගයට බොහෝම අනුබල ලැබෙන බුද්ධ දේශනාවක් දැන් අපි ඉගෙන ගන්නෙ. මේ දේශනාව තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ දේශනාවේ නම මඛාදේව සූත්‍රය. අහලා තියෙනවනේ මඛාදේව. මඛාදේව කියලා රජුරු කෙනෙක්ගෙන අහලා තියෙනව නේද? ආන් ඒ සිද්ධිය තමයි මේකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ මිථිලා කියන නගරේ. මිථිලා කියන නගරේ ඒ නගරේ තිබුණ අඹවණයක්. ඒ අඹවණේ නම මඛාදේව. මොකද ඒ අඹවණේ නම? එතකොට දැන් බලන්න මේ පරම්පරාවේ නම එනවා මිනිස්සු දන්නේ නැති වුණාට. ඉතින් මේ මඛාදේව කියන අඹවණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී එක්තරා ප්‍රදේශයක් අඹගස් මණ්ඩියක් තියෙන ප්‍රදේශයක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. ඒ ප්‍රදේශය දිහා බලලා උන්වහන්සේ හිනහ වුණා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සිනාවක් පහළ වුණා. තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහ වෙන්නේ නැහැ. දැන් මේ සිනහවේ විශේෂත්වය මොකද්ද? බුදුරජාණන් වහන්සේ සිනහව පහළ කරන විට උන්වහන්සේගේ මේ දත් වලින් උන්වහන්සේගේ දත් මහපුරුෂ ලක්ෂණයක්. දන්නවනේ නේ? වීසති වීසති සේත සුදන්තෝ. උඩු ඇන්දිත් දත් 20ක් තියෙනවා, යට ඇන්දිත් දත් 20ක් තියෙනවා, සුදුම සුදු පාටයි. මේ දත් වලින් සුදු රැස් විහිදෙනවා. විහිදිලා ඒක සිරස වටේ කැරකිලා නොපෙනී යනවා. මේකෙන් තමයි ආනන්ද හඳුනන අඳුනගත්තේ සිනාවක් පහළ වුණා. ඊට පස්සේ ආනන්ද හඳුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දැන් භාග්‍යතුන් වහන්සේට සිනාවක් පහළ වුණා. ස්වාමීනි මන් දන්නවා තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්දය මේ මිථිලාවේ ඉස්සර හිටිය රජුරු කෙනෙක්. ඒ රජුරුවන්නේ නම මඛාදේව. දැන් එතකොට මේක කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. කියනවා මේ ආනන්දි රජුරු හරිම ධාර්මිකයි. ඒ රජුරුව බොහෝම ගුණ සම්පන්නයි. මේ රාජ්‍යයේ තමන්ගේ රාජ්‍යයේ හිටපු සියලු අයට, බ්‍රාහ්මණයින්ට, ගෘහපතීන්ට, ශ්‍රමණයින්ට, මේ සෑම කෙනෙකුටම බොහොම උදව් උපකාර කළා. ඒ වගේම මේ රජුරුව සතර පොයට සිල් ගත්තා. එමනම් ඒ කාලේ ඉඳලා මේ ගුණධර්ම රැකීම තිබිලා තියෙන ඉන්දියාව පිහිටපු රටක්. ඒක හොඳට තේරෙනවා. අද රුණත් එහෙමයි. සිල් රකින්න උපන් හපන්න. බඹසර රකින්න ඒකටම ඉපදිච්ච මිනිස්සු ඉන්නේ. අදත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, මේ මඛාදේව රජුරෝ අවුරුදු දහස් ගාණක් රජකම් කළා. ආයුෂ දීර්ඝ කාලේ. තමන්ගේ හිසරැවුල් කපන, පිරිසිදු කරන කර්ණ වෑමියට කතා කළා. මේ රජ්ජුරුව කියනවා, ඉම්බා යහළු කර්ණ වෑමිය, නුඹ මගේ මේ හිස පීරද්දි බලන්න මේ මගේ හිසේ තියෙනවද කියලා පැහිච්ච කෙස් ගහක්. එක කෙස් ගහක් හරි තිබුණොත් සුදු පාටට මට කියන්න. දැන් මේ එහෙමනම් තේරෙන අවුරුදු දහස් ගාණක් ගිහලත් මෙයාගේ කොණ්ඩේ කළුයි. බොහෝ අවුරුදු ගත වුණාට පස්සේ එක දවසක් මෙයාගේ හිස පීරද්දි දැක්කා එක කෙස් ගහක් තියෙනවා. දැකලා කියනවා, දේවයන් වහන්සේ ඔන්න කෙස් ගහක් තියෙනවා. රජ්ජුරුව කියනවා, එහෙනම් මේ රන් අඬුවෙන් හිමීට උදුරලා මේක මගේ ඇඟිල්ලේ තියන්න කිව්වා. රජ්ජුරුව මෙහෙම අත දික් කරන් හිටියා. අර අඬුවෙන් කෙස් ගහ උදුරලා රජ්ජුරුවන්නේ අතේ තිබ්බා. රජ්ජුරු බොහෝම හොඳයි, මං නුඹට ගමක් තෑගි දෙනවා. ඒක පෙන්ලා දුන්නට ගමක් තෑගි කළා. කළා පුතා කැඳෙව්වා. කැඳවලා කියනවා, ඒ ජ්‍යෙෂ්ඨ කුමාරයා කැඳවලා කියනවා, කුමාරය මාතුල දේවදූතයෝ පහළ වුණා. මාතුල දේවදූතයෝ පහළ වුණා. දැන් මේ මගේ කෙස් ඉදෙන්න පටන් ගත්තා. මම දැන් මිනිස් සැප විඳලා ඉවරයි. දැන් මං කැමති දිව්‍ය සැප විඳින්න යන්න. දැන් මෙයා කියන්නේ, මං කැමති දිව්‍ය සැප විඳින්න යන්න. ඒ නිසා මම මේ හිසරැවුල් බාලා කසාවත් පුරවලා මං පුතේ පැවිදි වෙනවා. ඊරවස් පුතාට කියන, පුතේ නුඹ රජකම් කරද්දි නුඹේ හිසෙත් මේ වගේ කෙස් ගහක් පැහුණොත් එදාට මං කරන වැඩේම කරන්න. නුඹත් එදාට ගිහි ජීවිතය අත්හැරලා යන්න. ගිහින් බණ භාවනා කරන්න පටන් ගන්න. පුතේ මේක තමයි නියම යහපත් ජීවන පැවැත්ම. දැන් මේ කවුද කියන්නේ? මඛාදේව රජුරෝ කියනවා, ඒ නිසා පුතේ මම විදියටම ඔබත් හිස කෙස් ගහක් පැහිච්ච ගමන් මහන වෙන්න. මේ ඔක්කොම අතාරින රජකම්. එතකොට මේක පරම්පරාවට යනවා. හැබැයි මේ පරම්පරාව කැඩුනොත් සෝ තේසං අන්තිම පුරුෂෝ හෝති. එතකොට එයා ඒ පරම්පරාවේ අන්තිම පුද්ගලයා බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා, පුතේ මම මේ පවත්වන යහපත් සුන්දර ප්‍රතිපදාව කඩා කප්පල් වෙන්න දෙන්න එපා. මාඛෝ මේ ත්වං අන්තිම පුරුෂෝ අහෝසි. ඔබ අන්තිම පුරුෂයා බවට පත් වෙන්න එපා. ඊට පස්සේ පුතා කැමති වුණා. තාත්තගේ අදහස පිළිගත්තා. රජුරෝ රජකම අත්හැරියා. සීළු දේවල් අත්හැරලා හිසරැවුල් බාලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ඒ කාලේ ධර්මයේ නැති කාලෙනේ. රජුරෝ මොකද කරන්නේ? දිසාවන් වලට දස දිසාවටම මෛත්‍රී චිත්තේ ඇති කරගෙන ඔන්න උතුරු දිසාවට මෛත්‍රී වඩනවා. මෛත්‍රී චිත්තේ ඇති කරගෙන දකුණු දිසාවට මෛත්‍රී වඩනවා. දකුණු අනු දිසාවට මෛත්‍රී වඩනවා. බටහිර දිසාවට මෛත්‍රී වඩනවා. බටහිර අනු දිසාවට මෛත්‍රී වඩනවා. පුද්ගලෙක් නැවතිලා මේ දිසාවන් වලට හග්ගෙඩියෙන් පිඹිනවා වගේ. හග්ගෙඩියක් කරගෙන ඔන්න උතුරු පැත්තට හැරිලා පිඹිනවා. ඒතර ශබ්දේ යන්නේ කොයි පැත්තටද? උතුරු පැත්තට. ඊට පස්සේ ආ හැරෙනවා උතුරු අනු දිසාවට. හැරිලා ඒ පැත්තට පිඹිනවා. එතකොට සක් හඬ යන්නේ ඒ පැත්තට. ඊට පස්සේ නැගෙනහිර දිසාවට හැරෙනවා. හැරිලා ඒ පැත්තට පිඹිනවා. එතකොට සක් හඬ යන්නේ ඒ පැත්තට. මේ විදියට මෙයා මෙස්සිත වඩනවා. මෛත්‍රී වඩනවා. මොකද්ද මෛත්‍රී වඩන්නේ? සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා, සාන්ත සුවයට පත්විත්වා කියලා දැන් මෙයා වඩනවා. ඊට පස්සේ මෙයා මෛත්‍රී විතරක් නෙමෙයි කරුණාවත් වඩනවා. කරුණා කියන්නේ මිනිස්යාගේ දුක දැකලා හදවතේ ඇති වෙන වේදනාව. කරුණාව. කරුණා වඩන්නේ කොහොමද? අනේ මේ සියලු සත්වයෝ නිදුක් විත්වා, නිරෝගී විත්වා, සුවපත් විත්වා, දුකින් මිදිත්වා කියලා වඩනවා. කරුණාව, මෛත්‍රී, කරුණා. ඊළඟට වඩනවා මුදිතා. මුදිතා කියන්නේ අනේ මේ සත්වයන් සැපෙන් සැපේට පත්විත්වා, අනේ මේ සියලු සත්වයෝ හොඳ ධනවත්විත්වා, සියලු සැප සම්පතින් ආඩ්‍ය විත්වා, ධනයෙන් ඥාණයෙන් ගුණයෙන් දියුණු විත්වා, අනේ මේ සත්වයෝ ගස්වල මල් පිපින්නා වගේ මේ සත්වයෝ සුන්දර විත්වා. මේ මොකද්ද වඩන්නේ? මුදිතා. මුදිතා වඩනවා. ඊළඟට වඩනවා උපේක්ෂා. අනේ මේ සත්වයෝ සීලු දෙනා යම් කිසි පිනක් කරනවාද ඒ පිනෙහි දායාදය තමන් ලබා ගන්නවා. යම් කිසි කර්මයක් කරනවාද ඒ කර්මයේ දායාදී බවට ඒ කර්මයේ තමයි මේ සත්වයන්ගේ මේ උතුරු දිසාවේ යම් සත්ව කොටසක් ඉන්නවාද ඒ සියලු සත්වයෝ කර්මය දායාද කොට සිටින්නෝය. ඔන්න කල්පනා කරනවා. ඒතකොට හැම දිසාවෙම සත්වයෝ ඉන්නේ කර්මයේ දායාද කරගෙන. එතකොට මෙයාගේ හිතට මධ්‍යස්ත වෙනවා උපේක්ෂාව. මේ විදිහට මේ සත්වයන්ට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා මේ හතර දියුණු කරගෙන මෙයා මොකද කරන්නේ? සන්තෝෂෙන් පිළිවෙත් පුරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, ඉතින් ඔය මකාදේව රජුරෝ අවුරුදු 84,000ක් තරුණෙක් වශයෙන් සුවසේ ජීවත් වුණා. අවුරුදු 84,000ක් යුවරජ කෙනෙක් වශයෙන් ජීවත් වුණා. අවුරුදු 84,000ක් රජ කළා. අවුරුදු 84,000ක් පැවිදි ජීවිතය ගත කළා. මරණින් මත්තේ බඹලොව ගියා. එතකොට ඒ රජුරු මරණින් මත්තේ කොහෙද ගියේ? බඹලොව ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, ඊට පස්සේ රජුරුවන් පුතා. පුතා බොහෝ වර්ෂ ගානක් රජ කරද්දී හැමතිස්සෙම මතක් කරනවා අර තාත්තාගේ අවවාදේ. එයත් මේ කරණ වැමියාට කිව්වා. කිව්වා, පින්වත් යහළුව, මාගේ හිසේ ඉදිච්ච කෙස් ගහක් තිබුණොත් කියන්න කිව්වා. ඉතින් ඔන්න ඉදිච්ච කෙස් ගහක් තිබ්බා. දේවයන් වහන්සේ මේ හිසේ කෙස් ගහක් ඉදිලා තියෙනවා. එහෙනම් මේ කෙස් ගහ උදුරලා මේ අතට දීපන් කිව්වා. ඉතින් රන් අඬුවෙන් කෙස් ගහ උදුරලා දුන්නා. අර තාත්තා අප්පච්චි කරපු විදියටම දැන් මේ පුතාත් කරනවා. ඊට පස්සේ ඒ පුතා කතා කළා තමන්ගේ ලොකු පුතාට. ඊළඟට රජකම් කරන්න ඉන්න පුතාට කතා කළා, කිව්වා පුතේ මේක පටන් ගත්තේ මගේ අප්පච්චි. අප්පච්චි තමයි මට කිව්වේ මේ මනුස්ස ලෝකේ සැප විඳ ඇති, දැන් යන්න ඕනේ දිව්‍ය සැප විඳින්න. ඉතින් මේ සඳහා මම මේ ධාර්මික වැඩපිළිවෙලක් ගෙන යනවා. ඉතින් මගේ මේ කිස් කහක් දැන් ඉදිලා තියෙනවා. දැන් දේව දූතයෝ පහළ වෙලා ඉන්නවා. මම දැන් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙනවා. පුතේ නුඹත් මේ විදියටම කරපන්. මෙහෙම අර පුතාට කියන පුතේ අප්පච්චි මට මෙහෙම කිව්වා. දැන් මගේ හිසේ කිස් ගහක් ඉදිලා තියෙනවා. පුතේ දැන් මම මේ තීරණේ ගන්නවා. මොකද්ද? මම රජකම අත්හරිනවා. මම කිස් රවුල් බාලා පැවිදි වෙනවා. පුතේ දැන් මේක තමයි අපේ පරම්පරාවේ සුන්දර වැඩපිළිවෙල. මේක කඩා කප්පල් කරන්න එපා. මේකේ අන්තිම පුරුෂයේ බවට පත් වෙන්නේ මේ වැඩපිළිවෙල නවත්වුවොත් තමයි. මේක නවත්තන්න එපා. මේක නවත්තන්න එපා. අන්තිම පුරුෂයේ බවට පත් වෙන්න එපා. ඒ තාත්තගේ අප්පච්චිගේ අදහස මේ පුතා පිළිගත්තා. ඊට පස්සේ ඒ පුතත් අර විදියටම හිසරැවුල් බාල පැවිදි වෙලා අර විදියටම සතර බ්‍රහ්ම විහරණයෙන් වාසය කළා. මොකද්ද සතර බ්‍රහ්ම විහරණය කිව්වේ? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. ඊට පස්සේ දැන් මේ අප්පච්චිගෙන් පුතාට, අප්පච්චිගෙන් පුතාට, අප්පච්චිගෙන් පුතාට දැන් මේ පරම්පරා ගාන දැන් මේ ක්‍රමේ අරගෙන යනවා. මොකද්ද ක්‍රමේ? රජකම් කරනවා ධාර්මිකව, ධාර්මිකව රජකම් කරනවා. කෙස් ගහක් පැහුනොත් ඩයි කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ කෙස් ගහක් පැහුනොත්? ඔව්, ඒක අත් දෙකට අරගෙන බලනවා. මෙන්න මගේ ඔළුවේ දේව දූතිය පහළ වෙලා දැන් මට මනුස්ස ලෝකේ සැප විඳ ඇති, දැන් මම යන්න ඕනේ දිව්‍ය සැප විඳින්න. එතකොට බලන්න ඒ කාලේ මේ මිනිසු තුළ ස්වභාවයෙන්ම පිහිටන ගුණධර්ම. මේ නිකං කෙනෙක් නෙමෙයිනේ, මේ අපේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් මේ කියන්නේ. එහෙම ආපු ගමනක් මේ තියෙන්නේ. ඉතින් දැන් ඉතින් දරු පරපුරට මේක දායාද කළා. මකාදේව රජ්ජුරුව තමයි ඒක දායාද කළේ. මොකද්ද දායාදේ? ඔව්, හිසකෙස් ගහක් ඉදිච්ච දවසට ගිහි ජීවිතේ අත්හැරලා යෑම. ඔන්න ඊට පස්සේ පරම්පරාවේ තව රජ කෙනෙක් අප්පච්චිගෙන් පුතාට යන මේ රාජ පරම්පරාවේ ඔන්න පුතෙක් හිටියා. ඒ පුතාගේ නම නිමි. නිමි කියන රජ්ජුරුව, නිමි නිමි නියන්න මියන්න. මේ රජ්ජුරුව බොහෝම අර විදියටම සතර පොයට සිල් අරගෙන ධාර්මිකව මේ රජ කරනවා. රජ කරද්දී මේ නිමි රජුරවන්ට අමුතු ලාභයක් ඇති වුණා. මොකද තවතිසා දිව්‍ය ලෝකේ සුධර්මා කියන දිව්‍ය ස්වභාවේ දෙවිවරු අතර කතාවක් ඇති වුණා. මොකද්ද මේ මිථිලා කියන නගරයට තමයි විදේහ කියලාත් කියනවා. මේ විදේහයන්ට, මිථිලා වාසීන්ට මහා ලාභයක්, මහා යහපතක්. මොකද්ද ඒ? නිමි රජ්ජුරුව. මොකද්ද නම? නිමි. දැන් ඔය වැඩසටහනක් අවසන් වුණාම අපි කියන්නේ මොකද්ද? නිමි. ඒ වගේ මේ නිමි, නිමි රජ්ජුරුව බොහොම ධාර්මිකව රජකම් කරනවා. ඉතින් මේ දෙවිවරු සන්තෝෂ වුණා. අනේ අපි හරි කැමති මේ නිමි රජ්ජුරුවන්ව දකින්න. දැන් බලන්න දිවී ලෝකේ දෙවියන් කැමති, මනුස්ස ලෝකේ මේ ධාර්මික කෙනාව දකින්න කැමති. ඊට පස්සේ මේ සක්‍රදේවේන්ද්‍රයා දිව්‍ය සභාවට කියනවා, මේ රජ්ජුරුව පොහොය දවසක වතුර නාලා සීලය අදිෂ්ඨාන කරගෙන සඳළු තලයේ ඉන්න වෙලාවට මේ කවුද මේ සක්‍රදීව ඉන්ද්‍රිය මොකද කළේ මේ පොහොය දවසක සිල් අදිෂ්ඨාන කළ සඳුරුතලයේ ඉන්න වෙලාවක මේ නිමිරජ්ජරු ඉස්සරහා පහළ වුණා. කවුද පහළ වුණේ? සක්‍ර දෙවියෝ. පහළ වෙලා නිමිරජ්ජරුවන්ට කියනවා, මහරජ්ජරුවන් වහන්ස, ඔබ වහන්සේ රජකම් කරන මේ මිථිලා නගර වාසීන්ට මහා ලාභයක්. ඔබ වහන්සේ රජකම් කරන මේ විදේහ වාසීන්ට මහා ලාභයක්. ඔබ වහන්සේ වැනි ධාර්මික රක්ෂාවරණ පවත්වන, රැකවරණ පවත්වන, ඔබ වහන්සේගේ පාලනයෙන් මේ රට පාලනය වීම මේ රටවැසියන්ට මහා ලාභයක්. ඊට පස්සේ කියනවා මේ මහරජතුමනි, තවතිසා දිවිලෝක දෙවිවරු කැමති ඔබ වහන්සේව දකින්ද. ඒ නිසා අශ්වයන්, අහසින් ගමන් කරන අශ්වයන් දහසක් බැඳපු දිව්‍ය රථේ මං ඔබ වහන්සේට එවනවා. ඔබ වහන්සේ මේ රථයෙන් දිවිලෝකෙට වඩින්න කිව්වා. දැන් මේ මැරිලාද? නෑ, පණ පිටින් ඉඳෙදි. බලන්න මේ අනුභවයේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කලින් ජීවිතවල මේ කියන්නේ. එතකොට බලන්න මේ අනුභවයේ මේ සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරද්දිත් මහානුභව සම්පන්න කෙනෙක්. රජුරෝ මොකවත් කිව්වේ නැහැ, නිශ්ශබ්දව පිළිගත්තා. දෙවියන් පිළිගත් බව දැනගත්ත, දෙවියන් නොපෙනී ගියා. ඊට පස්සේ දිව්‍ය ලෝකෙ පහළ වුණා. පහළ වෙලා දෙවියන්ගේ රථාචාර්යාට කිව්වා, මාතලි. මාතලිට කිව්වා, මාතලි, දහසක් ආජානීය අශ්වයන් යෙදු රථේ අරගෙන දැන් ඔබ යන්න ඕනේ මිථිලා නගරයට. ගිහින් මේ ඒ රජුරවන්ට දැනුම් දෙන්න, රජුරවන් බය වෙන්න එපා, මේ දිවි රතිර නැගලා අපි දිවි ලෝකේ බලන්න යන් කියලා කියන රජතුමා ඒ කියනවා. මාතලි දිව්‍ය පුත්‍රයා, රථාචාර්යා දැන් ඔන්න දිව්‍ය රථේ අරගෙන පහළ වුණා අර මාලිගාවේ සඳළු තලයේ ඉස්සරහා. පහළ වෙලා ඒ රජුරුවන්ට වන්දනා කළා. කිව්වා, මහරජුරුවන් වහන්සේ, ඔබ වහන්සේව දකින්න කැමති දෙවියන් දිව්‍ය ලෝකේ, තවතිසා දිව්‍ය ලෝකේ ඔබ වහන්සේ වඩම්මාගෙන යන්නයි මම මේ ආවේ. බයක් සැකක් නැතුව මේකට වඩින්න. දැන් මේ යන්නේ මනෝකායෙන් නෙමෙයි. දැන් මේ රජ්ජුරුව යන්නේ මේ ශරීරයෙන්. රජ්ජුරුව හොඳයි කියලා අර දිව්‍ය රතේට නැග්ගා. නැග්ගට පස්සේ අහනවා, රජ්ජුරුවන් වහන්සේ, ඔබ වහන්සේ කැමති කොයි පාරෙන් යන්නද? මට පුළුවන් පාරවල් දෙකක් තියෙනවා එකක් යන්න. එකක් තමයි පව් කරපු මිනිස්සු ඉන්න පැත්තත් පෙන්නගෙන යන්න, පින් කරපු අය ඉන්න පැත්තත් පෙන්නගෙන යන්න. රජ්ජුරුව කියනවා, එහෙනම් දෙපැත්තෙම යන්න. දැන් ඔන්න රජ්ජුරුවන්ට දෙපැත්තම පෙන්නගෙන එක්කගෙන යනවා. දිව්‍ය සභාවට දිව්‍ය රථයෙන් යනකොට සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දිව්‍ය පිරිස එකතු වෙලා වැඳගෙන කියනවා, ඒහිකෝ මහරජ, මහරජ්ජුරුවන් වහන්සේ වඩිනු මැනව ස්වාගතං මහරජ, මහරජ්ජුරුවන් වහන්සේ සුභ ආගමනයක් වේවා. මේ සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු ඔබ වහන්සේගෙන මහා පැහැදීමකින් ඉන්නේ. ඔබ වහන්සේ මේ මිථිලා නගරේ, මිථිලා රාජ්‍යය තුල ඔබ වහන්සේගේ ධාර්මික පාලනය ගැන. ඊළඟට ඔබ වහන්සේ මේ මාසෙ හතර පොයට සිල් ගන්නවා. ඒ නිසා මහරජුරුවන් වහන්සේ මේ දෙවියන් සියලු දෙනාම ඔබ වහන්සේව දකින්නයි කැමති. ඒ නිසා ඒ ගැන සතුටු වන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් බොහොම සතුටටපත් වෙලා එහෙ සතුටු සාමිචිය දීලා කතා බස් කළා. ඊට පස්සේ රජුරුවන් ආපහු අර දහසක් අශ්වයන් ඉදු රථෙම්ම ආපහු නගරයට ගෙනල්ලා ඇරලෙව්වා. මේ රජුරුව කවුද? නිමි රජුරුව. ඊට පස්සේ මේ නිමි රජුරුවන්ගේ හිසකෙසක් ඉදුණා. ඉදුණට පස්සේ ඒ රජුරුව කියන, අපේ මේ පරම්පරාව පටන් ගත්තේ මොකින්ද? මඛාදේව රාජ පරම්පරාවෙන් මේ චාරිත්‍රය පටන් ගත්තේ. මොකද්ද චාරිත්‍රය? හිසකෙස් ගහක් ඉදිච්ච ගමන් රජකම අත්හැරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වෙලා සතර බ්‍රහ්ම විහරණයෙන් වාසය කරලා බඹලව උපදිනවා. ඉතින් මේ රජ්ජුරුවෝ නිමි රජ්ජුරුවොත් මේ කෙස් ගහ පහළ වුණා. දැන් ඉතින් ඔක්කොම රැස් කළා. රජ්ජුරුවෝ ඔක්කොටම කියනවා මෙහෙමයි, දේව දූතිය පහළ වුණා දැන් මගේ හිස කෙස් වල, දැන් මම පැවිදි වෙන්න යනවා. හැබැයි මේකේ මගෙන් පස්සේ මේ ක්‍රමේ නවත්තන්න නම් එපා. මේ විදිහටම ඊළඟ එක්කෙනත් ඒ සුදුසු කාලේ ආවම ඒ සුදුසු කාලේ තමයි කේස් ගහක් ඉදීම. ඒක සිද්ධ වෙච්ච ගමන් මේවා ඔක්කොම අතහැරලා දාලා පැවිදි වෙන්න. ඉතින් මේ අනුශාසනා කළා. ඔන්න මේ රජ්ජුරුවොත් ගිහිල්ලා පැවිදි වෙලා සතර බ්‍රහ්ම විහරණයෙන් වාසය කළා. ඊට පස්සේ මේ නිමි රජ්ජුරුවන්ගේ පුතා, ඒ පුතා තමයි කලා රජනක කියන රජ්ජුරුවෝ. කලා රජනකගේ කොණ්ඩේ ඉදුණා. රජ්ජුරුව ඒක කළු කළා. මොකද කළේ? දැන් කිසකේ සිදුණා, දැන් වගක් නැතුව ඉන්නවා. දැන් මෙයා මේ පියාගේ පරම්පරාවෙන් ආපු මේ චාරිත්‍ර ධර්මයේ සිහි කළේ නැහැ. කඩ කළා. අන්න ඒ පුද්ගලයා අන්තිම පුරුෂයා බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, ඒ රජ පරම්පරාවේ ඒ චාරිත්‍ර ධර්මයේ පටන් ගත්තේ මං තමයි ඒක පටන් ගත්තේ. මං පටන් අරගෙන ඒ විදිහටම මගේ පරම්පරාවට, මේ මගේ පසුපසින් එන ජනතාවට මම ඒක සැලැස්සුවා. හැබැයි මේ ධාර්මික වැඩපිළිවෙල අවබෝධීම කලකිරීම පිණිස හේතු වුණේ නැහැ. නොයල්ම පිණිස හේතු වුණෙත් නැහැ. ඇල්ම නිරුද්ධ වීමට හේතු වුණෙත් නැහැ. කෙලෙස් සංසිඳෙන්න හේතු වුණෙත් නැහැ. විශිෂ්ට ඥානෙ උපදවා ගන්න හේතු වුණෙත් නැහැ. නිවන් අවබෝධ කරන්න හේතු වුණෙත් නැහැ. ඒක හේතු වුණේ බ්‍රහ්ම ලෝකේ උපත පිණිස පමණයි. ආනන්දේ, මම දැන් ඊට වඩා සුන්දර වූ වැඩපිළිවෙලක්, ඊට වඩා සුන්දර වූ ක්‍රමයක් මම දැන් ආරම්භ කළා. මේ වැඩපිළිවෙල, මේ පරම්පරාව ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙනවා. ඇල්ම දුරු වීමට හේතු වෙනවා. ඇල්ම නිරුද්ධ වීමට හේතු වෙනවා. කෙලෙස් සංසිඳෙන්න හේතු වෙනවා. විශිෂ්ට ඥානයේ පිණිස හේතු වෙනවා. නිවන් අවබෝධ කරන්න හේතු වෙනවා. ආනන්දේ, මම කලින් කළේ බ්‍රහ්ම ලෝකයේ උපදින වැඩපිළිවෙල, දැන් කරන්නේ නිවන් දකින වැඩපිළිවෙල. මොකද්ද මේ නිවන් දකින වැඩපිළිවෙල? ආනන්දී, මම පිහිටෙව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආනන්දේ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් වෙන්න දෙන්න එපා. දැන් එතන මොකද්ද කඩාකප්පල් වෙන්න දෙන්න එපා කිව්වේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් වෙන්න දෙන්න එපා ආනන්දේ. ආර්යස්ථාංගික මාර්ගයේ කඩාකප්පල්ුණොත් ඔබ අන්තිම පුරුෂයා වෙනවා. ඔබෙන් පස්සේ ආර්යස්ථාංගික මාර්ගයේ කාටවත් ඉගැන්වුවේ නැත්තම් ආර්යස්ථාංගික මාර්ගයේ කඩාකප්පල් වෙනවා. එතකොට මේ නිවන් අවබෝධ කරන්න වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නැත්තර නැතු යනවා. එයා තමයි මේ වැඩපිළිවෙල තුල අන්තිම පුරුෂයා බවට පත් වෙන්නේ. ආර්යස්ථාංගික මාර්ගයේ කඩාකප්පල් කරනවා නම් යමෙක්, එයා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශාසන මාර්ගයේ අන්තිම පුරුෂයා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, තං වූ වහං ආනන්ද ඒවං වදාමි. ඒ නිසා ආනන්දේ, මම මෙහෙමයි කියන්නේ. යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුපවත්තේයාත. ආනන්දේ, මම මේ කල්යාණ වට්ට කියලා කියන්නේ මේ සුන්දර වැඩපිළිවෙල පිහිටෝල තියෙනවා. මේක දිගටම පවත්වාගෙන යන්න ඕනේ. අනුපවත්තියාත කියන්නේ දිගටම අනුපිළිවෙලින් පවත්වාගෙන යන්න. මාඛෝ මේ තුම්මේ අන්තිම පුරිස අවුවත්, මම මේ පටන් ගත්තු නිවන් අවබෝධ කරන වැඩපිළිවෙලේ අවසන් පුද්ගලයන් බවට පත් වෙන්න එපා. ତେର මොන වැඩපිළිවෙල තුලද අවසන් පුද්ගලයන් බවට පත් වෙන්න එපා කිව්වේ? නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල තුල. එහෙමනම් අපි මේ නිවන් අවබෝධ කරන වැඩපිළිවෙලේ නැත්තම් අපි ශාසනය අවසන් කරන අය. ශාසනය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැති කරන අය. නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල තුල අපි නැත්තං ඇයි මේ මකාදේව සූත්‍රය තියෙනවනේ? ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව. මේ පැත්ත පාලියෙන් තියෙනවා, මේ පැත්ත සිංහලෙන් තියෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් ඕන නම් අන්න මේ BPSC එකේ තියෙන ඉංග්‍රීසියෙන් විතරක් කියවන්න පුළුවන්. සිංහලෙන් කියවනවට කැමති නැති. අන්න ඉංග්‍රීසියෙන් තියෙනවා. එතකොට සිංහල පිරිත් නේ කැමති නැත්නම් ඉංග්‍රීසි පරිවර්තනයේ BPSC එකේ තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්තිම පුරුෂය බවට පත් වෙන්නේ එතකොට මොකින්ද? යමෙක් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිස ආර්ය ස්ථාංගික මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම් එයා අන්තිම පුරුෂයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අන්තිම පුරුෂයෙක් වෙන්න එපා කියන මේක හරි ලස්සනට තියෙනවා. යස්මින් කෝ ආනන්ද පුරිස යුගේ වත්තමානී ඒව රූපස්ස කල්යාණස්ස වට්ටස සමුච්ඡේදෝ හෝති. ආනන්දේ නිවන් අවබෝධ කරන මේ වැඩපිළිවෙල තුළට පැමිණි එකිනෙකා නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල තුළ එකිනෙකාට උපදෙස් දෙමින් නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල ගමන් කරනවාද මේක යම් දවසක කැඩුනොත් සෝ තේසං අන්තිම පුරුෂෝති. ඒ පුද්ගලයා තමයි කියනවා මේ පරම්පරාව නැති කරන අන්තිම පුද්ගලයා බවට පත්වන්නේ. ඉතින් මේ පරම්පරාව නැති වෙලා බොහොම කල්. මේ පරම්පරාව නැති වෙලා බොහොම කල්. අවුරුදු 1000කටත් වැඩි. ඉතින් ඒ නිසා දැන් ඉතින් ඔක්කොම අන්තිම පුරුෂයෝ තමයි මේ බහුතරයක් ලෝකේ ඉන්නේ. අපි මේ ශ්‍රද්ධාව ඇති කරගෙන එහෙමනම් අපි අපේ ශාස්ත්‍රු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ආරම්භ කරපු කල්යාණ වැට යහපත් වැඩපිළිවෙල ඒකාන්තියම නිවන් අවබෝධයේ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංසිඳීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින වැඩපිළිවෙල අලුතින් පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපිට ආයිමත් මේ සත්පුරුෂ සමාගම බිහි වෙන්නේ. ඒ සත්පුරුෂ සමාගම බිහි වෙන්නේ වැඩපිළිවෙල තුල විතරයි. හැබැයි ඕනෑම දෙයක් ඕනෑම හොඳ දෙයක් ලෝකේ මතුවෙනකොට ඒකට සාමාන්‍යයෙන් පොදු විරෝධයක් තියෙනවා. ඒක සිද්ධ වුණා වැලිවිට සරණං කර සංඝරාජයන් වහන්සේට. උන්වහන්සේට ලොකු විරෝධයක් ආවා. උන්වහන්සේට වසවිස පවා දුන්නා. නමුත් උන්වහන්සේ මිනිස් ලෝකට ආවේ යම් කාරණයකටදී ඒ කාරණේ උන්වහන්සේ කොයිතරම් අමාරුවෙන් හරි ඉෂ්ට කළා. ඉතින් ඒ වගේ මේ ලෝකෙ හැටි ඒ සියලු දේවල් මැද්දෙන් අපිට මේකෙන් ලොකු ශක්තියක් ලැබෙනවා මේ දේශනාවෙන්. මේ දේශනාවේ තියෙනවා එහෙනම් අපි ඔක්කොම ඔබ කැමතිද මේ ගෞතම බුද්ධ ශාසනයේ අන්තිම ගිහි ශ්‍රාවකයා වෙන්න? ඔබ අන්තිම ගිහි ශ්‍රාවකයා වෙන්න කැමති නැත්නම් එහෙනම් ඔබ ධර්මයේ තුල ඉන්න ඕනේ. ඔබ ධර්මයේ තුල හිටියොත් තමයි අනිත් එක්කෙනාට මේ ධර්මයේ කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ධර්මය නිකම්ම කථිත මාත්‍රයක් නෙමෙයි. ඒ කියන්නේ කතා කිරීමෙන් පමණක් අවසන් වෙන එකක් නෙමෙයි මේ ධර්මය. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ හරි කමක් නැහැ. තෝක තෝකන් කණේ කණේ. බොහොම ටික ටික හරි කමක් නැහැ. එයා මේ ධර්මයේ තුලට එන්න ඕනේ. ඇවිල්ලා මේ ධර්මයේ තුල යා මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ පැහැදිලිවම මේ දේශනාවේ පෙන්වා දෙනවා උන්වහන්සේ පිළිපදපු කල්යාණ වැට මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක තමයි කල්යාණ වැට බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය. දුක නිරුද්ධ වීම පිණිස පවතිනා වූ වැඩපිළිවෙල. එහෙමනම් මේ ලෝකේ යමෙක් දුකෙන් නිදහස් වෙන්න කැමති නම් කායික දුකින් වේවා, මානසික දුකින් වේවා, සතර අපා දුකින් වේවා, නැවත උපදින දුකින් වේවා, නිදහස් වෙන්න කැමති නම් එයා මොකද කරන්න ඕනේ? එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ප්‍රගුණ කරන්න ඕනේ. මොකද්ද පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ? සම්මා දිට්ඨි, චතුරාර්ය සත්‍යය ගැන තියෙන අවබෝධි. දැන් බලන්න මේ ඉන්දියාවේ අන්තිම පුරුෂයෝ නැහැ, නැති වෙලා ගියා. අන්ත කියන්නේ මේ සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ පිහිටපු කල්යාණ වැට අතුරුදහන් වුණා. මේ කල්යාණ වැට අතුරුදහන් වුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ දේශනා, පාලි භාෂාවෙන් තියෙන බුද්ධ දේශනා හරවන්න එපා කිව්වා එක්තරා භාෂාවකට. මොකද්ද? සංස්කෘත භාෂාවට හරවන්න එපා කිව්වා. වේද භාෂාවට හරවන්න එපා කිව්වා. නමුත් පස්සේ කාලේ ශාසනයට ඇතුළු වෙච්ච හිස් පුරුෂයන් මොකද කළේ? ඒක සංස්කෘත භාෂාවට හැරෙව්වා. මොකද වේදේ යටපත් කරන්න ඕනවට. අන්න අර්බුදී හටගත්තා. ටික දවසක් ගියාම එයයි තවත් නමග ගියා. ආර්ය ස්ථාංගික මාර්ගයේ ගමන් කරන්න නම් මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. ඇයි? දුකින් නිදහස් වන්නා වූ මාර්ගය තමයි ආර්ය ස්ථාංගික මාර්ගය. ආර්ය ස්ථාංගික මාර්ගයේ ගමන් කළොත් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අවසන් මොහොතේදී සුභද්‍ර කියන තාපසයාට වදාලා, සුභද්‍ර යම් ශාසනයක ආර්ය ස්ථාංගික මාර්ගයේ තියෙනවා නම් ඒ ශාසනය තුල පළවෙනි ශ්‍රමණයක් තියෙනවා, දෙවෙනි ශ්‍රමණයක් තියෙනවා, තුන්වෙනි ශ්‍රමණයක් තියෙනවා, හතරවෙනි ශ්‍රමණයක් තියෙනවා, පස්වෙනි ශ්‍රමණයක් නැත. මේ ශ්‍රමණය හතර දෙනා කියන්නේ කවුද? යම් ශාසනයක ආර්ය ස්ථාංගික මාර්ගයේ තියෙනවා නම් ඒ ශාසනය තුල සෝවාන් ශ්‍රාවකයා ඉන්නවා, සකදාගාමි ශ්‍රාවකයා ඉන්නවා, අනාගාමි ශ්‍රමණයා ඉන්නවා, අරහත් ශ්‍රමණයා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, සුභද්‍ර මාගේ මේ බුද්ධ ශාසනේ ආර්ය ස්ථාංගික මාර්ගයේ මතයි තියෙන්නේ. මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ මේ ශාසනයේ තියෙන නිසා මේ ශාසනයේ පළවෙනි ශ්‍රමණයා ඉන්නවා, දෙවෙනි ශ්‍රමණයා ඉන්නවා, තුන්වෙනි ශ්‍රමණයා ඉන්නවා, හතරවෙනි ශ්‍රමණයා ඉන්නවා. එතකොට අර ඉන්දියාවේ මොකද වුණේ? අර හාමුදුරු ටික එකතු වෙලා මේකට හරවගෙන සංස්කෘත වලට. ඊට පස්සේ මොකද කළේ? ආර්ය ස්ථාංගික මාර්ගයේ බැහැර කළා. මේ ජීවිතේ සෝවාන් වීම ගැරහීමට ලක් කළා. මේ ජීවිතේ සකදාගාමී වීම ගැරහීමට ලක් කළා. අනාගාමී වීම ගැරහීමට ලක් කළා. අරහත් වීම ගැරහීමට ලක් කළා. ලක් කරලා කිව්වා, නුඹලා ආත්මార్థකාමී. නුඹලා ආර්ය ස්ථාංගික මාර්ගයේ ගමන් කරනවා නම් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න ඕන කියලා ආත්මార్థකාමී. අපි එහෙම නෙමෙයි. අපි අතරපත් දිවුන අත්තරිනෝ. අපි යනවා පිරුන්දම් පුරාගෙන. අපි යනවා පිරුන්දම් පුරාගෙන අපි එක එක්කිනා තනිතනියම බුදු වෙනවා. බුදු වෙනකම් අපි මේ ලෝක සත්‍යාව දුකින් මුදවන්න යනවා කියලා මහා අධර්මයක් මතු කළා. මහා අධර්මයක් මතු කළා. ඒ අධර්මයේ ධර්මයේ හැටියට හුවා දැක්කුවා. ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හිනා වෙන්න පටන් ගත්තා. ඒකට ගරහන්න පටන් ගත්තා. ඒකට අපහාස කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආර්ය ස්ථාංගික මාර්ගයේ හැසිරීම අඩු වෙලා ගියා. අන්තිම පුරුෂයෝ ටික ඔන්න බිහි කළා. නැතෝ ගියා. තථාගතාරහ සම්බුදු රජාණන් වහන්සේ පිහිටපු කල්යාණ වැට ඒ සසුනට ඇතුළු වෙච්ච පිරිසම නැති කළා. ඊට පස්සේ පටන් ගත්ත විශාල විශ්වවිද්‍යාල විවිධ විෂයන් උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ පටන් ගත්ත වාද විවාද සියලු ආගන්තුක නැති කළා. විශේෂයෙන්ම බ්‍රාහ්මණ ආගම නැති කළා. ඒ தත්ත්වේ මේගොල්ලෝ ගන්න මහන්සි ගත්තා. ඔන්න අරුබුදී ඇති වුණා. අර පැත්තෙන් මුස්ලිම් අය ගහගෙන ගහගෙන ඉනකට කඩාගෙන බිඳගෙන විනාශ කරගෙන දකුණු ඉන්දියාවේ කේරළෙන් ඉපදුනා ශංකරාචාර්ය. මේ පැත්තෙන් විනාශ කරගෙන ගියා. බුද්ධ ශාසනය අතුරුදහන් වුණා. කල්යන වටේ නැහැ. මේ වෙනකොට ඉන්දියාවේ සාදුවරු ගණන කීයද? මිලියන 5ක්, ලක්ෂ 50ක් ඉන්නවා සාදුවරු විතර. දැන් පසුගිය දවස්වල තිබුණා මේ කුම්භ මේලා කියලා උත්සවයක්. මේ සීතලේ මිලියන 20ක් මේ වතුරේ ඩිප් ගැහුවා. මිලියන 20ක් වතුරේ ගිලිනවා, බුක් ගාලා එනවා උඩට. මේ පව් හොදන්න කෝටි 2ක්. මොකද්ද මේ වැරදුනේ? මොකද්ද සින්ද වැට? කල්යාණ වැට මොකද්ද? ආර්ය ස්ථාංගික මාර්ගයේ නැතිවීමේ ශාපෙනෙමේ දේ ගෙවන්නේ. ඒක නැතිකලේ මේ ශාසනයට ඇතුළු වෙච්ච අය. ඒ මේ ධර්මයේ සංස්කෘත භාෂාවට හරවන්නේ නැතුව ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙල තුළ හිටියනම් අදත් ඉන්දියාවේ රහතන් වහන්සේලා ඉන්නවා. ඒ සියල්ල නැති වුණා. කෙලවරක් නැති සසරට සත්‍යය වැටුණා. අන්තිමට පිහිට මොකද්ද? පෙරේත ගොට්ට. පෙරේත ගොට්ට තුලින් පිළිසරණ ලබන පරම්පරාවක් බිහි වුණා. ඔන්න වෙච්ච දේ. එතකොට බලන්න, මේ නිසායි මේ ධර්මයේ මතු කරන්න අමාරු. දැන් අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙනවා. දැන් අපි සිංහලෙන් කියනවා. තායිලන්තේ තායි භාෂාවට හරවලා තියෙනවා. බුරුමේ බුරුම භාෂාවට හරවලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන හොඳ පරිවර්තන. ඒක සුඛීය නිරුක්තිය. දැන් මම මේ කතා කරන්නේ තමන්ගේ භාෂාව. බුදුරජාණන් වහන්සේ වදාලා, අනුජානාමි භික්ඛවේ සකාය නිරුක්තිය ධම්මං පරියාපුනිතු. මහණෙනි, සුඛීය නිරුක්තියෙන් තමන්ගේ විවහාර භාෂාවෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න අවසර දෙමි. ඒක මේ කරන්නේ. එතකොට මේ සුඛීය නිරුක්තියෙන් මේ ධර්මයේ කතා කරද්දී, තමන්ගේ භාෂාවෙන් කතා කරද්දී තමයි තමන්ට මේක තේරෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් ගොන්න කල්යාණ වැට. මම කිව්වේ දැන් කල්යාණ වැට ඉවරයි. එහෙ විශාල පිරිසක්. දැන් මට ওই ඍෂිකේශ් වලින් හම්බ වුණාම මම ওই සාදුරුත් එක්ක කතා බස් කරනවා. මොකද මට පේනවා ඒගොල්ලන්ගේ ගුණවන්ත පැති. Brahmachari සීල් රකින්න උපන් හපන්නු. පිරිසිදු Brahmacharya ඉන්නේ. ඉතින් මේ ඒ සාදුරුත් එක්ක මම කතා කරනවා. කතා කරලා මම අහනවා, තවුණාන්සීලා ආයි උපදින්න කැමතිද? අනේ නෑ. අපොයි නෑ කියනවා. එතකොට උපදින්න කැමති නෑ. ඊළඟට මං අහනවා, එහෙනම් තමුන්නාසල කැමති? අපි කැමති උපදින්නේ නැතුව මේකෙන් මිදෙන්න. මං අහනවා, එතකොට තමුන්නාසල කැමති මොකද්ද? නිර්වාණ. ඔව්, අපි කැමති නිර්වාණයට. 100ක් ගත්තොත් 100ම කියන්නේ උත්තරේ. නමුත් බලන්න, නිවන් මඟ අහිමි වෙච්ච බුදුරජාණන් වහන්සේ නිවන් මඟ අහිමි කළේ නෑ මිනිසුන්ට. රහතන් වහන්සේලා නිවන් මඟ අහිමි කළේ නෑ. ඒගොල්ලෝ මේක ලේ ශ්‍රද්ධාව පිහිටපු නැති පිරිසකලේ අදත් කරන්නේ ඒක. එතකොට මේ නිවන් මඟ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, මේ ධර්මයට කවුරු හරි බැන්නොත්, මේ ධර්මයට කවුරු හරි ගැරහුවොත්, මේ නිවනට ගැරහුවොත්, නිවනට අපහාස කළොත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපහාස කළොත්, චතුරාර්ය සත්‍යයට අපහාස කළොත්, ඒ අපහාසය ශාපයක් වෙනවා. ඒ අපහාසය ඉන්දියාවට ශාපයක් වුණා. ඉන්දියාවට ශාපයක් වුණ සමහර අවස්ථාවල තියෙනවා මේ ඇතන් ඔය, ඒ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරන්න ඕනේ කියලා මහන්සි ගත්ත භික්ෂුන් වහන්සේලාට මේ පෙරම් පුරාගෙන යන්න ඕනේ කියලා හදාගත්තු කණ්ඩායම ඇවිල්ලා පුරුවන්තරම් වාද කළා. වාද කළා, ගරහලා මාර්ගඵලවලට හිනා වුණා. හිනා වෙලා ඒ භික්ෂුන් වහන්සේලා සමාජයෙන් අතුරුදහන් කළ දැම්මා. ඒක ඒ සමාජයට ශාපයක් වුණා. යම් සමාජයක චතුරාර්ය සත්‍යයට ගරහනවා නම්, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන උතුම් මාර්ගඵලයන්ට ගරහනවා නම්, නිවනට ගරහනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරහනවා නම්, මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින්න වෙහෙසීමට ගරහනවා නම්, ඒක ශාපයක් වෙන එක වළක්වන්න බෑ. ඒක ශාපයක් වෙන එක වළක්වන්න බෑ. ඉන්දියාවට ඒක ශාපයක් වෙලා නැත්තර නැතුව ගියා. පුලුටක් හොයාගන්න බැරි වෙන නැතුව ගියා. අන්න ඒ ශාපේ. ඉතින් මේ නිසා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ගරහ ගරහ බලේ පවත්වන්න මහන්සි ගන්නවා. ඉන්දියාවේ කළේ ඒක. ඊට පස්සේ රජවරු අල්ලගත්තා. අල්ලගෙන ඊට පස්සේ බ්‍රාහ්මණීන්ට ගහන්න පටන් ගත්තා. මේ වාද විවාද කරන්න පටන් ගත්තා. අන්තිමට බමුණු ටික එකතු වෙලා මොකද කළේ? බමුණන්ට ලুকু වෛරයක් ඇති වුණා භික්ෂුන් කෙරෙහි. විශාල වෛරයක් හටගත්තා. වෛරයක් හටගත්තට පස්සේ ඇයි සංස්කෘතිය හරවලා වේදේ පල්ලෙහාට දැම්මා. එතෙන්ට මේක ගේන්න මහන්සි ගත්තා. මේක නිවන් මගක් තියෙන්නේ. මේක වේදේ වගේ එකක් නෙමෙයි. ඉතින් එක පැත්තක් තිබුණා ජලන්දර කියන ප්‍රදේශයේ, කාශ්මීර කිට්ටුව. ඒකේ මිහිර් කුල කියලා රජ කෙනෙක් පහළ වුණා. Hindu ආධිපත්‍ය විසින් මේ රජුරුවන්ව තමන්ගේ පැත්තට ගත්තා. අරගෙන රජුරුවන්ව පෙළඹෙව්වා. සියලුම බෞද්ධයන්ව පෙති ගහලා ගංගා නංගගේ වතුර ලී පාට කරන්න උනා එහෙම. ඒක කළා ඉවර වෙලා ඒ රජුරු ගංගිවිරි වාඩි වෙලා හිටියා. මේ දවල් වැහි නැති හේන ගහලා රජුරු මැරුණා. මේන් ඉතිහාසෙ. මේ නිසා මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය කියන්නේ මොකද්ද කියලා අපි හරීම පැහැදිලිව හරීම නිරවුල්ව නිවැරදිව වටහාගෙන තියෙන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේක වෙන් වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වෙන් වශයෙන් දකින්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා කල්යාණ වැට සම්මාදිට්ඨියෙන් පටන් ගන්නේ කල්යාණ වැට. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? චතුරාරි සත්‍ය ගැන අවබෝධය. කතමාජ භික්ඛවේ සම්මාදිට්ඨි. මහණෙනි කුමක්ද මේ සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥානං. දුක්ඛාරි සත්‍ය ගැන තියෙන අවබෝධය. දුක්ඛ සමුදය ඥානං. දුක හටගන්න හේතු වෙන කරුණු ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං. දුකින් නිදහස් වීම ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුකින් නිදහස් වීම පිණිස පවතිනා වූ මාර්ගය ගැන තියෙන අවබෝධය. මේක තමයි සම්මා දිට්ඨි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් එහෙනම් සමාජය තුල කතා කරන්න ඕනේ කොහොමද? චතුරාරි සත්‍ය ධර්මයයි. චතුරාරි සත්‍ය ධර්මයේ කතා කරන කිනා කවුද? කල්යාණ මිත්‍රයා. එතකොට කල්යාණ මිත්‍රයාගෙන් චතුරාරි සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ ශ්‍රවණය කරන්නා වූ චතුරාරි සත්‍ය ගැන අරයන් නුවණින් ශ්‍රවන් දෙන එක්කෙනා නුවණින් විමසනවා. නුවණින් විමසනකට එයාට පුද්ගලික ප්‍රතිරූපයේ විනිවිදගෙන හේතුඵල දහම මතුවෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හැම එකෙකෙනෙකුටම තියෙනවා පුද්ගල ප්‍රතිරූපයක්. මේ ප්‍රතිරූපයට තමයි අපි ලකුණු දී යන්නේ. දැන් අපි ගමු, අපි ගෲප් ෆොටෝ එකක් ගත්ත කියමු. ඒ සමූහ ඡායාරූපයක් අරගෙන ඔන්න ඔබට කොපියක් දෙනවා. ඉස්සෙල්ලා බලන්නේ කවුද ඒක ඉන්නේ? ඈ? තමන් කොහොමද මෙතන ඉන්නේ? එතකොට මේක අපේ නෙමෙයි, සියලු සත්‍යයන් තුළ මුල් බැසගත්තු එකක් තමයි මේ පුද්ගල ප්‍රතිරූපේ. ඒ පුද්ගල ප්‍රතිරූපයට ලකුණු ලැබෙනවා නම් තමයි ඉස්සරහට පයින්නේ. ඒ පුද්ගල ප්‍රතිරූපයට ලකුණු හොයාගෙන තමයි ඉස්සරහට පයින්නේ. එතකොට මේක පස්සට යනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරෙනකොට ඒක පස්සට යන්නේ ඒක වෙන දෙයකින්. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට අහලා නුවණින් මෙනෙහි කරද්දි බුදුරජාණන් වහන්සේගෙන මෙයාගේ හිතේ ඇති වෙනවා විශාල පැහැදීමක්. ඒ පැහැදීමට කියන්නේ ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව. ඒ පැහැදීම ආපු ගමන් ඒ පැහැදීම තියෙන්නේ පුද්ගල ප්‍රතිරූපේට පිටිපස්සෙන් නෙමෙයි, පුද්ගල ප්‍රතිරූපේට ඉස්සරහෙන්. එතකොට මේ පුද්ගල ප්‍රතිරූපේට තැනක් නැහැ. පුද්ගල ප්‍රතිරූපේට තැනක් නැහැ එතන. ඇයි හේතුව? එයා මේ මමයේ මාගේ කියලා ආස කරපු දේ තුල පවතින්නේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ඇස කන නාසය දිවකය මන කියලා දන්නවා. එයා දන්නවා මෙතන මේ පුද්ගල ප්‍රතිරූපයේ තුල තියෙන්නේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා දන්නවා. එයා දන්නවා මෙතන හැදෙන්නේ පටිච්ච සමුප්පාදයක්. එහෙනම් එයා මේකේ සාරයක් දකින්නේ නැහැ. එහෙනම් එයා දකින්නේ මෙතන හේතුඵල දහමක්. එහෙනම් මේ දකින්න හේතු වෙච්ච ඒ හේතුඵල දහම දකින්න හේතු වුණාද යම් ධර්මයක්, ඒ ධර්මයේ කිරී පැහැදීම තමයි ඉස්සරහට එන්නේ. ආපු ගමන් පුද්ගල ප්‍රතිරූපයේ පස්සට යනවා. අර පැහැදීම ඉස්සරහට එනවා. ඒකේන කවදාවත් පුද්ගල ප්‍රතිරූපී හුවා දැක්වීම පිණිස ධර්මයේ පාවිච්චි කරන්නේ නැහැ. පුද්ගල ප්‍රතිරූපී හොයා දැක්වීම පිණිස ධර්මය පාවිච්චි කරන්නේ නැහැ. ඒකේ නා ධර්මය පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ ජීවිතයට අවබෝධය පිණිසත් අනිත් අයට අවබෝධ වේවා කියන අදහසත් විතරයි. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ ධර්මයේ සම්බන්ධයෙන් අපි කල්පනාව ඇති වෙන්නේ නැහැටි. මම හරි ආසයි මට තේරෙන කාලේ ඉඳලා නුවණට. මොකීටද ආස? නුවණ ඇති කරගන්න මම හරි ආසයි. ප්‍රඥාව ගැන මම හරි ආසයි. නමුත් මම දන්නේ නැහැ ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔය අතරේ මට ආහන්න ලැබුණා ප්‍රඥාව ඇති වෙන්න නම් පහම් පත්තු කරන්න ඕනේ. දැන් ඉතින් ඔබට hina යනවා. නමුත් මම ඒක කළා. මං ඉතින් ওই තෙල් ඔය හොය ගිහින් ගිහින් පහම් පත්තු කරනවා හරියට. බෝධින් වහන්සේලා වැඩ සිටින්නේ කොහෙද? හැමතැනම ගිහින් ගිහින් මං පහන් දල්වනවා. දල්ව ඉල්ලනවා ප්‍රඥාව. මම දන්නේ ඒ වෙනකොට ප්‍රඥාව ඇති වෙන්න යෝනිසෝ මනසිකාරය ඕනේ කියලා. ඊට පස්සේ නමුත් මම අර වගේ වාසනාවට මම ওই ධර්මයේ කියවනවා. මම 100ෙන් කියවන්නේ. දවසක් කියවද්දී දැන් සාමාන්‍යයෙන් අපිට උවමනා කාරණයක් අපි කක්ම පත්තරයක් හෝ පුවත්පතක් බලනවා කියලා අපිට උවමනා කාරණයක් තියෙනවා නම් ආර්කේ හයිලයිට් වෙලා පේන්නේ නැද්ද? ආන් ඒ වගේ මේ සූත්‍ර දේශනාවක් කියුවා මම ආලවක සූත්‍රයේ. මගේ ඇස් දෙක ඇරුණා. ආලවක අහනවා ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නේ ආලවක අහනවා. ආලවක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කතංසු ලබතේ පඤ්ඤං. කතංසු ලබතේ පඤ්ඤා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව ලබන්නේ කොහොමද? මේ මගේ ප්‍රශ්නේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤා අප්‍රමත්තෝ විචක්කන. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා නිවන් අවබෝධ කරවන රහතුන්ගේ ධර්මය ශ්‍රද්ධාවෙන් අදහාගෙන ඒ ධර්මය අප්‍රමාදීව නොනින් විමසපන් ප්‍රඥාව මතුවේ. අන්න ඇස්සෙරුණා පහන් නැවැත්තුවා. එතකොට බලන්න ඒ පණිවිඩේ ඒ බුද්ධ දේශනා තිබුණ නැද්ද? එතකොට තිබුණනේ. නමුත් ඒක සමාජයට ආවේ නැහැ. බුද්ධ දේශනා තියෙනවා. මම ධර්මයේ මේ කියන්න පටන් ගත්තෙත් එහෙමයි. මම ධර්මයේ කියන්න අදහසක් තිබුණේ නැහැ මගේ. මම සිරිපාද කැලේ ගියේ. මං ওই ගිහිල්ලා කැලේ මම කොලකකා ඉන්න දෙපාරක් ගියා කැලේ. ගිහිල්ලා මේ මං හිතුවා මම මැරෙනකම්ම කොලකාලා භාවනා කරගෙන ඉන්නවා කියලා. දවසක් මං කැලේට ගියා. යන්න ආයි පල්ලෙහාට බහින්න අදහසෙත් නෙමෙයි. ගිහිල්ලා මම මගේ වාසනාවට මට තිබුණා නුවණින් විමසීම. මං කාබනා කළා. දැන් මං කොලකකා ඉඳලා සතිස් සර්පෙක්වත් මාව කෑවොත් මං නිකම්ම මැරිලා යනවා. සමහර විට මට කිසි දෙයක් කරගන්න බැරුව යනවා. මම දන්නවා මං බුද්ධ දේශනාවෙන් අහලා තියෙනවා ධර්ම දානේ තමයි උතුම්ම දානේ. මං කාබනා කළා එහෙනම් මං මේ ධර්මය කිව්වොත් මට නිවන් අවබෝධ කරන්න ඒක මට පිහිට වෙයි. ඔන්න මම ධර්මය කියන්න පෙළඹිච්ච කරුණ. මේ ලාභ සත්කාර හොයාගෙන බණ කියන කෙනෙක් නෙමෙයි මම. මට මේ අදහසක් තිබුණෙත් නෑ. එදා තිබුණෙත් නෑ. අදත් නෑ. හෙටත් නෑ. එතකොට මම මේ අදහසින් ඔය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මං ඉන්නකොට කොළඹ මම පොඩි දැනීමක් පළ කළා. මේ පන්සලක ගිහිල්ලා ගැහුවා සූත්‍ර දේශනාවක් සෙනසුරාදා හවස 3ට පවත්වනවා කියලා. 4 දිනක් ආවා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක්වත් මගේ අදහස දෙන්න ධර්ම දාන දෙන්නනේ. ඊට පස්සේ මේ මාසයක් විතර යනකොට 8 දිනක් වුණා. ඊළඟ මාසේ 16ක් වුණා. ඊළඟ මාසේ 32ක් වුණා. ඊළඟ මාසේ 64ක් වුණා. ඔහොම ගිහිල්ලා මාස 4-5ක 200ක් විතර යනකොට මට මේ වැඩසටහන කරන්න තහනම් වුණා. ඊට පස්සේ මං කල්පනා කළා අනේ මේ අනුන්ගේ තැන්වල ඉඳලා මේක කරන්න බෑ. මට නිදහසේ තැනක් හම්බ වෙනවා නම් මට මේක නිදහස කියන්න පුළුවන්. අන්න එතකොට තමයි මට මේ පොල් ගහවිල ලැබුණේ. එතකොට මම පොල් ගහවිල බාරගත්තේ නිදහසේ බණ කියන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. අද බොහෝ බුද්ධ දේශනා පොදු ජනතාව දන්නවා මගේ සිතේ ඇතිවෙච්ච අර සිතිවිල්ල නිසා. නැත්තම් කවුදවත් මේ ධර්මයේ මතුවෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ සූත්‍රයක් සම්පූර්ණයෙන්ම ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් මම මේ සූත්‍රය ඉවර වෙනකම්ම කිව්වා. ඔබට කියලා දුන්නා. එතකොට මේකෙන් තේරුම් ගන්න ඕනේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ කුමකටද? කුමක් සඳහාද? උන්වහන්සේ ධර්ම බඹලෝ යන එකගේ කලිත් නෑ මේකේ. දැක්කනේ මේ දේශනාවේ තියෙනවනේ. ඒ මකාදේව රජුරු වෙලා ඉන්න කාලේ මම කරපු දේ මං කල්යාණ වැටක් පිළිහිටුව තමයි. හැබැයි ඒක නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ. අවබෝධයෙන්ම කලකිරින්න උපකාර වෙන්නේ නැහැ. නිවන පිණිස හේතු වන්නේ නැහැ. හැබැයි ඒක හේතු වෙන්නේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න. නමුත් දැන් ඒක එහෙම නෙමෙයි කිව්වා. මොකද්ද දැන් පිළිහිටුව කල්යාණ වැට? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ මාර්ගයේ සම්මාදිට්ඨිය අපි හරියටම අල්ලගත්තොත් පුද්ගල ප්‍රතිරූපේ පස්සට යනවා. දැන් ඔබට තේරුණාද මේ පුද්ගලි ප්‍රතිරූපේ පස්සට යන්නේ කොහොමද කියලා? පුද්ගලික ප්‍රතිරූපේ පස්සට යන්න නම් මේ ආයතන හයගෙන අවබෝධයක් තියෙන්න ඕනේ. පංචපාදානස්කන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය නැත්තම් එයා මේක පාඩම් කර ගන්නවා. ඒක කියනවා. හැබැයි ඉස්සරහා තියෙන ශ්‍රද්ධාව නෙවෙයි. මොකද්ද තියෙන්නේ? පුද්ගල ප්‍රතිරූපේ. පුද්ගලික ප්‍රතිරූපෙම ඉස්සරහට තල්ලු කර කර කියනවා මෙයා මේක. ධර්මයේ හොඳට මා පාඩම් කරගෙන කියාවි. හැබැයි ඉස්සරහට යන්නේ මොකද්ද? පුද්ගලික ප්‍රතිරූපෙම නිසා ශ්‍රද්ධාව නෙවෙයි. එතකොට අහණෙක් කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. අහණෙක් කෙනා ඉගෙන ගන්නෙත් ඒකටමයි. පුද්ගලික ප්‍රතිරූපෙ ගෙන යන්නේ. අන්න වරදිනවා. කවදාවත් මේ කල්යාණ වැට පවතින්නේ නැහැ. එහෙම පුද්ගලික ප්‍රතිරූපේ නැත්තම් හරි සරල දෙයක් තියෙන මේකේ. එක මහත්තයෙක් මම ඉන්දියාවේ ඉන්නකොට ඒ මහත්තයා හරි පුදුමයටපත් වෙලා මට කිව්වා හරි පුදුමයි ස්වාමීනි. ඔබ වහන්සේ කොහොමද මෙච්චර දේවල් මෙච්චර ආයතන මේ මේ මේ පිරිස් මේ ගෝලබලයේ අත්හැරියේ? මං කිව්වා මං අත්හැරියේ පුදුම වෙන දෙයක් නෑ අල්ලගෙන හිටියේ නෑ කිව්වා. මං අල්ලගෙන ඉන්නව නම් අත්හරින්න පුළුවන්ද? බෑනි මට මේ සුළු දෙයක් අත්හරිනවා කියන එක. අල්ලගෙන හිටියා නම් තමයි අත්හරින්න බැරි. අල්ලගෙන හිටියා නම් මොකද කරන්නේ? එයා කියෝ කියෝ යනවා. මොකද්ද කියවන්නේ? අනේ මමයි මේව හැදුවේ. මම gadulak gadulak ගාන්න මේක තිබ්බේ. මම මේක හැදුවේ අත්හරින්න නම් නෙමෙයි මලත් මම යන්නේ නෑ. අන්න අල්ල ගැනීම. අත්තරීම කියන එක හරි සරල දෙයක්. අත්තරීම මොකද්ද? ඕගොල්ලන්ගේ පාඩිය. ඕගොල්ලෝ යන්න මෙන්න ගමන මෙන්න මාර්ගේ මම ගියා. ඒක තමයි අත්තරීම කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඒක මේ අල්ලගෙන කරන්න බෑ අතහැරලා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ උන්වහන්සේ පෙන්වා දුන්නේ ධර්මයේ කොයි විදිහටද අපිට කරන්න කියලා. කුල්ලූපමංගෝ භික්කවේ ධම්මං දේසි සාමි නිත්තරණතාය නෝ ගහණතාය. මහණෙනි මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරක් උපමා කරගෙන. බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කුමක් උපමා කරගෙනද? පහුරක් උපමා කරගෙන. මහණෙනි මේ පහුර තියෙන්නේ කරගහගෙන නෙමෙයි. පහුර තියෙන්නේ මොකේදද? මහණෙනි පහුර තියෙන්නේ ඊතර වෙන්නයි. ඒක කියනවා මහණෙනි පුද්ගලෙක් ඉන්නවා මහා කරදරයක වැටිලා අමාරුවේ වැටිලා විපතේ වැටිලා මේ පුද්ගලයා දුවගෙන දුවගෙන දුවගෙන එනවා ගඟක් අයිනට. යන්න විදියක් නැහැ. පාලමක් නැහැ. ඔරුවක් පාරුවක් මොකුත් නැහැ. මේ පුද්ගලයා කල්පනා කරනවා මේ පැත්තෙන් තවදුරටත් ඉන්න බෑ මං එහා පැත්තේ පයින්නවාමයි. ගඟ ගැඹුරුයි. මේ පැත්තේ තියෙන කොටන් ලී කෑලි ඔක්කොම එකතු කරලා හදා ගන්නවා පහුරක්. ගඟට දානවා. අතින් පයින් වීරිය කර කර වීරිය කර කර එගොඩ වෙනවා. එගොඩ වෙලා එයා කල්පනා කරනවා මේ පවුර මට හරියට උපකාර කළා. මේ පවුර ඒකාන්තියම මට පිහිට වුණා. එහෙනම් මේ පවුර මං දැන් කරට ගන්න ඕනේ. මේ පවුර මං කරේ තියාගෙන යණ යන තැන ගෙනියන්න ඕනේ. මහණෙනි පවුරට කරන වැඩේ යා කරනවාද? ස්වාමීනි නෑ කිව්වා. පවුරට කරන වැඩේ තමයි ඒකේ ආධාරින්නේ. ඒකයාගේ වැඩේ ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි පහුර. මේකත් තියෙන්නේ ඊතර වීම පිණිස පමණක් නම් අධර්මිය අල්ලන්නේ මොකටද? අධර්මිය අල්ලන්නේ මොකටද? ධර්මයේ තියෙන්නේ ඊතර වෙන්න විතර නම්. මෙවැනි දිසුම් වලින් සුන්දර වූ ඒ අවබෝධයෙන්ම ධර්මය දේශනා කරපු විශිෂ්ට ඥාණයෙන්ම ධර්ම දේශනා කරපු හේතු සහිතව ධර්මය දේශනා කරපු ප්‍රාතිහාරි සහිතව ධර්මය දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේ වදාළ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අපි නුවණින් විමසනකට විමසනකට තමයි ඔන්න අපිට සම්මා දිට්ඨිය ඇතිවන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට විරුත වෙනවා. ඊට පස්සේ ආ දන්නවා සම්මා සංකල්පේ. එයා දන්නවා මිත්‍යා සංකල්පේ. මේ එයා 100 පුරුදු කරනවනේ ටික ටික. ඊළඟට එයා ධර්ම මාර්ගයේ ටික ටික පුරුදු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. එයා දන්නවා මේක පුද්ගලීකරණ එකක් නෙවෙයි. මේක වැඩපිළිවෙලක් කරන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උත්සාහයෙන් වීරියෙන් නුවණින් කරන්න තියෙන මේ මාර්ගාංග හිතේ ජීවිතය තුළ ඇති කර ගැනීමයි. ඒ මාර්ගය තුළින් තමයි තමන් නිවන කරා යන්නේ. කැමති වෙච්ච පමණින් කරන්න බෑ. බලෙන් උපද්දවන්න බෑ. දැන් ගහක් කොළක් බෑනේ බලෙන් උපද්දවන්න. දැන් අපි කිම් මල පිපිගෙන එනවා. දැන් අපිට හදිස්සි. දැන් මල සම්පූර්ණයෙන් පිපෙන්නේ අනිද්දා. දැන් අපි ලැස්ති අද පුප්පවන්න. පුප්පවන්න ගියොත් එහෙම රෝස මලක් අරගෙන මක් වෙයිද? තියෙන ටිකත් නැතු යනවා. ඉවසගෙන ඉන්න තියෙන. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ඉවසීමෙන් නුවණින් වීරියෙන් යුක්තව ධර්ම මාර්ගයේ මාර්ගංග ටික ඇති කර යනවනම් සිදුරු නැති භාජනයකට බිඳුව බිඳුව නමුත් වතුර වැක්කිරෙනවනම් කලක් යනකොට ඒ භාජනේ පිරෙනවා. ඒ බිඳුව බිඳුවක් දාන්නේ නැත්තම් ඒ කලේ හැමදේම හීස්. ඉතින් මේ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගේ හොඳට තේරුම් අරගෙන මේකේ හුඟක් පිට වෙනවා නුවණින් විමසීම. හැබැයි ඒ කොඩමත් මාර්ගයේ පාදන්නේ ධර්මයේ කෙරෙහි අපේ සිතේ ඇතිවෙන පැහැදීමමයි. පැහැදීම ඇති වුණොත් ඒ නම ඇහෙනකොට සාදු කියනවා. චතුරාරි සත්‍ය කියන නම ඇහෙනකොට සාදු කියනවා. ඇයි මේ නිවන කියන නමවත් අහන්න ලැබෙන්නේ නැහැ ලෝකේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නමවත් ලෝකේ අහන්න ලැබෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලවල. මේ ලෝකේ ඔබ කියන්න බලන්න බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කළේ මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. රහතන් වහන්සේලා නිවන් අවබෝධ කළේ මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. අනාගාමී වුණේ ශ්‍රාවකයන් මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. සකදාගාමී වුණේ මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. සුවන් වුණේ මොන මාර්ගයෙන්ද? එහෙනම් සසර දුකින් යමෙක් මිදුණාද? මිදුනේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි තථාගතාරා සම්බුදුරජාණන් වහන්සේ පිහිටුව වදාළ කල්යාණ වැට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි බුද්ධ ශාසනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සසර දුකින් නිදහස් වෙන ඒකායන මාර්ගය. අනේ මාර්ගයේ දිනු කරගෙන අපි සියලු දිනාම මේ ගෞතම බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයන් බවට පත් නොවි බොහෝ දිනාගේ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපට හැසිරෙන්නටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ලෝපුරා පැතිරෙන්නටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ලැබේවා. සාදු සාදු සාදු. මගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව මහා ප්‍රඥාවෙන් යුතුව 45 වසරක් මුළුල්ලෙහි දඹදිව් තලය පුරා පාගමනින්ම වැඩම කොට දයානුකම්පාවෙන් යුතුව චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළසේක. අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය මෙයයි කියා දේශනා කොට වදාළසේක. මෙය වනාහි ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියා දේශනා කොට වදාළසේක. ජාති ජරා මරණ නැති ශෝක වැළපීම් නැති නිත්‍ය මංගල පරම සුන්දර වූ අමා මහ නිවන මෙයයි කියා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දේශනා කොට වදාළසේක. සියලු දුකින් නිදහස් වීම පිණිස අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය වනාහි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ අමා නිවන් මගයයි කියා පෙන්වා වදාළසේක. මෙසේ වදාරන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය මුල මැද අග පිරිසිදු ලෙස ඉතා සුන්දර ලෙස පැහැදිලි අර්ථවලින් පැහැදිලි වචනවලින් දේශනා කොට වදාළ නිසා ඒ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම ස්වාක්ඛාත වනසේක. ස්වාක්ඛාත වනසේක. ස්වාක්ඛාත වනසේක. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ජීවිතය තුලදීම සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කරමින් අවබෝධ කරගත හැකි නිසා ඒ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වනසේක. සන්දිට්ටික වනසේක සන්දිට්ටික වනසේක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඕනෑම තැනක ඕනෑම ප්‍රදේශයකදී කුල භේදයෙන් තොරව ජාති භේදයෙන් තොරව උගත් නූගත් භේදයෙන් තොරව උස් පහත් භේදයෙන් තොරව ඕනෑම කෙනෙකුට අවබෝධ කිරීම පිණිස ධර්මයෙහි හැසිරෙන්නට පටන්ගත් විට ඒ මොහොතේ සිටම එම ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන නිසා මේ ශ්‍රී සද්ධර්මය අකාලික වනසේක අකාලික වනසේක අකාලික වනසේක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මිය පරලොව ගොසින් දකින්න දෙයක් නොව ඕනෑම බුද්ධිමත් කෙනෙකුට අත දිගුකොට හිරුසඳු පෙන්වන්නාසේ ඉතා පැහැදිලි ලෙස මෙය වනාහි සීලයයි මෙය වනාහි සමාධියයි මෙය වනාහි ප්‍රඥාවයි මේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියා හඬගා පෙන්වා දිය හැකි නිසා ඒ ශ්‍රී සද්ධර්මය ඒහි පස්සික වනසේක ඒහි පස්සික වනසේක ඒහි පස්සික වනසේක ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් නොනැවති ඒ ශ්‍රවණය කළ ධර්මය සිත තුල රඳවාගෙන වචනයෙන් පුරුදු පුහුණු කරමින් මනාකොට නුවණින් විමසමින් තම තමන් තුලටම පමුණුවා ගනිමින් උතුම් සිහිනුවනද උතුම් වීරියද බෝධිපාක්ෂික ධර්මයන්ද තම තමන් තුල පුද්ගලිකව ඇතිකර ගත යුතු නිසා ඒ ශ්‍රී සද්ධර්මය ඕපනයික වනසේක ඕපනයික වනසේක ඕපනයික වනසේක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයෙහි සිටින්නා වූ ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තම තමන් විසින් නුවණ මෙහෙවන ප්‍රමාණයට අනුව වින්වින් වශයෙන් අවබෝධ කරගත යුතු නිසා ඒ ශ්‍රී සද්ධර්මය පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි වනසේක පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි වනසේක පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි වනසේක සාදු සාදු කෙලෙස් පිපාසය නසන්නා වූ සසර දුක දුරලන්නා වූ අපාය භයින් මුදවන්නා වූ ජරා මරණයෙන් මුදවන්නා වූ සදාකාලික සැප දෙන්නා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු